ලෝකේ ඉන්නවා කෝටි 70ක් විතර දියවැඩියා රෝගී. මේ දියවැඩියා රෝගීන්ගෙන් වැඩි ප්‍රමාණයක් මිය යන්නේ කකුලෙන් පටන් ගත්ත තුවාලයකින්. සපත්තු පළඳින ප්‍රවණතාවය වැඩි නම් ඒක අඩු කරගන්න පුළුවන්. ලෝකේ 150,000ක් මැරෙනවා මේ සර්ප දර්ශනයෙන්. ඒකිනුත් 80%ක් විතර මේ දනිස්සෙන් පල්ලෙහාට තමයි මේ සර්ප දර්ශනය කරලා තියෙන්නේ. සපත්තු පළඳින ප්‍රවණතාවය වැඩි කරගන්න පුළුවන් නම් සර්පයෝ කාලේ මැරෙන මිනිස්සු ප්‍රමාණයත් අඩු කරගන්න පුළුවන්. බොහෝ අයට දනිස් අමාරු, හන්දි අමාරු තියෙනවා. ඉතින් ඒකටත් බලපාන හේතුවක් තමයි පිළිදිනකොට මේ අපිට දැනෙන කම්පණය. මේ කම්පණය මේ සපත්තුවේ අඩු වෙනවා. මේකේ තාක්ෂණය තමයි අපි ඇවිදිනකොට මේකේ තියෙන බැලුමක් තෙරපිලා ඇතුළට කුලං පොම්ප කරන එක. පොඩි කපාට දෙකක් යොදාගෙන තමයි මේක කරලා තියෙන්නේ.